චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් විසින් සම්පාදිතයි. ප්‍රස්තාවනා. චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව වනාහි ධ්‍යාන මාර්ග ඵල අභිඥා ආදී භාවනා කොට්ටාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදා මග්ග නැමැති ග්‍රන්ථයේ විපස්සනා කතාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි. මෙය ඊටාම විස්තර විදර්ශනා භාවනා ක්‍රමයයි. සිල්වත් භික්ෂුවය, සෝවාන් භික්ෂුවය, සකදාගාමී භික්ෂුවය, අනාගාමී භික්ෂුවය, රහත් භික්ෂුවය යන සැමදෙනා විසින්ම පංචස්කන්ධය අනිත්‍ය, දුක්ඛ, රෝග, ගණ්ඩ ආදී වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු බව කන්ද වග්ග සංයුක්ත නිකායේ චූලපන්නාසකේ ධම්ම කතික වග්ගයේහි සීලවන්ත සූත්‍රයේහි දක්වා ඇත්තේය. තවද ඒ වග්ගයේම එන සුතවන්ත සූත්‍රයේහි ඨානං කෝ පනේතං ආවුසෝ විජ්ජති යං සුතවා භික්ඛු පංචුපාදානක්ඛන්දේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරෙය්‍යාති පෙය්‍යාලං සකදාගාමි ඵලං සච්චිකරොය්‍යෝති පෙය්‍යාලං අනාගාමි ඵලං සච්චිකරෙය්‍යාති පෙය්‍යාලං අරහන්ත ඵලං සච්චිකරෙය්‍යාති යනුවෙන් පංචඋපාදානස්කන්ධයෙන් අනිත්‍යය, දුක්ඛය, රෝගය, ගණ්ඩ ආදී වශයෙන් විදර්ශනා කරන උගත් භික්ෂුවට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන ඵලයන් සාක්ෂාත් කළ හැකි වීමට කරුණක් ඇත්තේය යයි දක්වා ඇත. සීලවන්ත සූත්‍ර, සුතවන්ත සූත්‍ර ආදී දෙකෙහි දැක්වෙන කරුණු අනුව දැනට ජීවිතයේ පශ්චිම කාලයට පැමිණ සිටින අපිදු මේ කාලය චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීමට ඉටා ගතිමු. එය ඵලදායක වන්නේද විදර්ශනා කළ යුතු ආකාරය 40 ගැන පිරිසිදු දැනුමක් ඇතිව භාවනා කළහොත්ය. කියවීමෙන්, කීමෙන්, ඇසීමෙන්, සිතීමෙන් යම් කිසි කරුණක් ගැන ඇතිවන දැනුමට වඩා උසස් දැනුමක්, පිරිසිදු දැනුමක්, පුළුල් දැනුමක් ඒ දෙය විස්තර කර ලිවීමෙන් ඇති කරගත හැකිය. එබැවින් 40 ආකාර විපස්සනාව ගැන අපගේ දැනුම දියුණු කර ගැනීමේ අදහස මේ ග්‍රන්ථය සැපයීමේ ප්‍රධාන හේතුවයි. කාහටත් යෝග්‍ය උසස් භාවනාවක් වන මේ චත්තාලිසාකාර විපස්සනාව කිසිම පොතක විස්තර කර නැත. මේ භාවනාව විස්තර කර විශේෂ ග්‍රන්ථයක් ද දක්නට නැත. එය නිවන් සොයන සදහැවතුන්ට ඉමහත් පාඩුවකි. ඒ පාඩුව පිරිමසා ලීමද මේ ග්‍රන්ථය සම්පාදනය කිරීමේ එක් හේතුවකි. අනේකාකාර විදර්ශනා භාවනා ක්‍රම ඇත. ඒ සෑම භාවනා ක්‍රමයකින්ම බලාපොරොත්තු විය යුත්තේ ස්කන්ධයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලකුණු තුන අවබෝධ කිරීමය. අනිත්‍ය ආදී ලක්ෂණ තුන 40 ආකාරයකින්ම විස්තර කරන මේ ග්‍රන්ථය භාවිත කිරීම කවර ආකාරයකින් වුවද විදර්ශනා වඩන යෝගාවචරයන්ට සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ අවබෝධ කර ගැනීමට මහෝපකාරයක් වනු ඇත. භාවනා මධ්‍යස්ථානවල භාවනා පුරුදු කළා වූද දැනට භාවනා කරන්නා වූද මතු භාවනා කිරීමට බලාපොරොත්තු ඇත්තා වූද සියලු සදහැවතුන්ට හා සසර දුකින් මිදෙනු රිසියෙන් සසුන්වද පැවිදිව සිටින කුල පුත්‍රයන් හටද මේ පොත කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි වනු ඇත. මේ පොත කියවීම මද භාවනාවක් වෙයි. මෙය නැවත නැවත කියවන්න පින්වතුන්ට පංචස්කන්ධයේ සැබෑ තත්වය වසා සිටින අවිද්‍යාව නැමැති වලාකුල තුනී වෙයි. කාමච්ඡන්දය තුනී වෙයි. එයින් ඔවුන්ගේ සිත භාවනාවට නැමෙයි, නිවන සෙවීමට නැමෙයි. රූපාවචර අරූපාවචර ධ්‍යාන සමාධි හා ඉර්ධිබල බුදු පසේ බුදුවරයන් විසින් හා බුද්ධ ශ්‍රාවකයන් විසින් කර ඇති ගෙන සිටින නමුත් ඒවා බුදුසසුනේ සාරය නොවේ. ඒවා බුදුසසුනෙන් පිටතද ඇත්තේය. විදර්ශනාව හා මාර්ගඵල ධර්ම බුදුසසුනෙහි මිස ඉන් පිටත තීර්ථක ශාසනවල නැත. බුදුසසුනේ සාරය නම් අන් සසුන්වල නැති මෙහිම ඇති විදර්ශනා මාර්ගඵලයෝය. ලෝකෝත්තර මාර්ගඵල ලබා දෙන්නේ විදර්ශනාවෙනි. ධ්‍යාන සමාධීහු මගඵල ලබා දීමට සමත් නොවෙති. බොහෝ වෙහෙසි රූපාවචර ධ්‍යානයක් ලබාගත් තැනැත්තාට මරණය තෙක් ඒ ධ්‍යානයෙන් නොපිරිහි සිටිය හැකි වුවහොත් බ්‍රහ්මලෝකයෙහි උප්පත්තිය ලැබිය හැකිය. ධ්‍යානය ආරක්ෂා කිරීම ඉතා අපහසුය. අප මහා බෝසතාණන් වහන්සේ පවා ධ්‍යාන ලබා සිට නොයෙක් ජාතිවලදී ඒවායින් පිරිහුණු බව ජාතක කතාවලින් පෙනේ. සෙස්සන්ට එය පරිස්සම් කර ගැනීමේ අපහසුව ගැන කියනු කිම? කාමාවචර කුසලයේසේ රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසලයෝ නොයෙක් වර නොයෙක් තැන නානා ආකාරයෙන් විපාක දෙන්නාහු නොවෙති. සියවසක් ආරක්ෂා කරගෙන සිටි ධ්‍යාන කුසලය වුවද මරණාසන්නයේදී පිරිහි ගියහොත් එය අහෝසි වෙයි. මතු කිසිම ඵලයක් එයින් නොලැබෙයි. විදර්ශනා භාවනා ක්‍රමයක් උගෙන එය භාවිතා කරන පින්වතාට වර්තමාන භවයේදී විශේෂත්වයකට නොපැමිණියහොත් ඒ පිනෙන් ඔහුට දෙව්ලොව ඉපදිය හැකිය. බුදුරජාණන් වහන්සේගෙන් එදා බණ අසා මගඵල ලැබූ බොහෝ දෙවියෝ අදත් දෙව්ලොව ඇත්තාහ. ඔවුන් ආශ්‍රයෙන් ඔවුන්ගේ දහම් ඇසීමෙන් මිනිස් ලොවදී විදර්ශනා පුරුදු කළ පින්වතාට දෙව්ලොවදී මගඵල ලැබීමට ඉඩ ඇත. එසේ නොහැකි වුවහොත් බුදු කෙනෙකුන් හමු වුණ විටකදී ඔහුට ලෙහෙසියෙන් මගඵල ලබා නිවන් දැකිය හැකිය. බුද්ධෝත්පාදය දුර්ලභය. බුදුසසුනෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජනය ලැබීමට නම් බුදුසසුනේ පමණක් ඇති විදර්ශනා භාවනාව කළ යුතුමය. ආනාපාන, මෛත්‍රී, අසුභ ආදී සමත භාවනා නොකළ යුතුය යැයි අපි නොකියමු. ඒවාම භාවනා කිරීමෙන් බුදුසසුනෙන් ලැබිය යුතු උසස් දෙය නොලැබෙන බැවින් විදර්ශනා වැඩීම සමදෙනා විසින්ම කළ යුතුය. සමත භාවනාවෙන් සමාධියක් උපදවා නොගෙන විදර්ශනා වැඩීමෙන් ඵලක් නැතය යන මතයක්ද සමහරුන්ට ඇත. එය වැරදි හැඟීමකි. ඒ ගැන දත යුතු කරුණු මේ පොතේ අග කොටසෙහි ඇත. ඒවා හොඳින් කියවා සැක ඇත්තෝ සැක දුරු කර ගනිත්වා. සමත භාවනාවලින් සමාධිය උපදවා, ධ්‍යාන උපදවා, විදර්ශනා වඩන්නට සිටියහොත් විදර්ශනාවක් වඩන්නට නොලැබීම ජීවිතය කෙලවර වනු ඇත. එයින් ඔබට බුද්ධෝත්පාදයෙන් ලැබිය හැකි උසස් ඵලය නොලැබී යන්නේය. භාවනා කිරීමට පටන් ගන්නා අයගෙන් ධානයක්, මාර්ගයක්, ඵලයක් ලැබීම දක්වා භාවනාව ගෙන යාම තබා තරමක සමාධියක්, තරමක විදර්ශනා ඥානයක් ලැබෙන පරිදි වූද භාවනාව පැවැත්විය හැකිවන්නේ ඊටාම ටික දිනෙකුන්ටය. එයට හේතුව නීවරණයන් විසින් ඔවුන් පරදවනු ලැබීමයි. භාවනාව දියුණු කළ හැකි වීමට නම් යෝගාවචරයා විසින් නීවරණ පෙරදෙවිය යුතුය. යෝගාවචරයෙකුට භාවනා කරමිය කියා කරන්නට ඇත්තේ නීවරණ සටනය. බුදුසසුනෙහි පැවිදිව ආර්ය සීලස්කන්ධෙහි පිහිටා, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරෙහි පිහිටා, ආර්ය වූ සිහිනුවණින් යුක්තව විවේක ස්ථානයකට එළඹ වාඩි වී කමඨහනේ සිත පිහිටවාගෙන කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් සිත පිරිසිදු කොට යෝගාවචරයන් ධ්‍යාන ආදී ධර්ම ලබන බව බොහෝ සූත්‍රයන්හි තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේය. ඒ සූත්‍ර දේශනාවල දැක්වෙන අන්දමට යෝගාවචරයෙකුට භාවනා කිරීම වශයෙන් කරන්නට ඇති ප්‍රධාන දෙය නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීමයි. මෙකල භාවනා කරමි කියා සමහර අවස්ථාවල යම් කිසිවක් මෙනෙහි කරන අය නීවරණ ප්‍රහාණය නැමැති බර වැඩක් තමාට කරන්නට ඇති බව පවා නොදනිති. ඔවුහු අනේක ආකාරයෙන් තමන් කෙරෙහි නැගී එන නීවරණයන්ද නොහඳුනති. එබැවින් ඔවුහු නීවරණයන් විසින් පරදවනු ලදුව භාවනා කරමි කියමින් සමකල්හි එක තත්වයෙන්ම සිටිති. නීවරණයන් ප්‍රහාණය කිරීමට වීරිය නොකරන ඔවුනට කිසි කලක භාවනාවෙන් උසස් ඵලයක් නොලැබිය හැකිය. නීවරණයන් නොහඳුනවුන්ට ද නීවරණ ප්‍රහාණය නොකළ හැකිය. එබැවින් සසර දුකින් මිදෙනු රිසියෙන් භාවනා කරන පින්වතුන්ට නීවරණයන් ගැන දැනුමක් ඇති කර දීම පිණිස නීවරණ විස්තරයක්ද ලියා මේ ග්‍රන්ථයට එකතු කරන ලදී. මේ නීවරණ විස්තරය හොඳින් කියවා ඒවා ගැන දැනුමක් ඇති කරගෙන භාවනාව කරගෙන යන යෝගාවචරයනට නීවරණ ප්‍රහාණය පහසු වනු ඇත. මීට ශාසන ඉස්තකාමි රේරුකානේ චන්දවිමල මහා ඉස්තවීර බුද්ධ වර්ෂ 2511, ව්‍යවහාර වර්ෂ 1967 දෙසැම්බර් 6 වන දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදීය. චත්තාලිසාකාර මහා විපස්සනා භාවනාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චත්තාලිසාකාර ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති. චත්තාලිසාය ආකාරේහි සම්මන්ත නියාමං ඔක්කමති යනුවෙන් 40 ආකාරයකින් ස්කන්ධ පංචකය ගැන භාවනා කරන්නා වූ යෝගාවචර තෙමේ අනුලෝමකන්ති නම් වූ විදර්ශනා ඥානය ලබන්නේය. 40 ආකාරයකින් භාවනා කරන යෝගාවචර තෙමේ යහපත් ස්වභාවයක් වන හේින්ද එය ලැබූ යෝගාවචරයාට කල් නොයවා එවෙලේම එහි ඵලය ලැබෙන බැවින් ද සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණේයයි පටිසම්භිදා මග්ගපාලියෙහි දක්වා ඇත්තේය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධ පංචකයට අයත් ධර්මයන් හා ඒවායේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ආදී ලක්ෂණයන් දක්නා වූ, දන්නා වූ, වටහා ගන්නා වූ නුවණ විදර්ශනා ඥාන නම් වේ. ධර්මයෙන් ඈත්ව අවිද්‍යාවෙන් අන්ධව වස්තුකාම, ක්ලේශකාම සංඛ්‍යාත මහ මඩවගුරෙහි එරී සිටින අන්ද පෘතජ්ජනයෝ රූප ආදී ස්කන්ධ සමූහය ස්වභාව ධර්ම හැටියට නොව සත්ව පුද්ගලයන් හැටියට ආත්මයන් හැටියට සත්වයන්ගේ අවයව හැටියට නিত্য දේ හැටියට හොඳ දේ හැටියට ඇලුම් කළ යුතු පවත්වාගත යුතු දේ හැටියට වරදවා තේරුම්ගෙන සිටිති. රූපාදීන් සත්වයන් පුද්ගලයන් ආත්මයන් හැටියට නොව රූප ආදී ධර්ම හැටියටත් අනිත්‍ය අසුභ ආදී හැටියටත් දක්නා වූ යෝගාවචරයන්ගේ ඒ ඇති සැටිය නොවරදවා දැකීම දැනීම තේරුම් ගැනීම අන්ධ පෘතජ්ජනයන්ගේ දැනුමට වෙනස් වූ දැනුමක් බැවින් විදර්ශනා ඥාන නම් වෙයි. පටිසම්භිදා මග්ගේහි දැක්වෙන 40 ආකාරයෙන් භාවනා කරන්නා වූ යෝගාවචරයන්ට එය ඉතා විස්තර භාවනාවක් වන බැවින් විශේෂයෙන් පිරිසිදු වූ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට අතිශයින් උපකාරී වූ උසස් විදර්ශනා ඥානයක් ඇති වෙයි. විදර්ශනා භාවනා ක්‍රම අතුරෙන් මේ 40 ආකාර භාවනාව ඉතා විස්තර භාවනාව බැවින් එය මහා විදර්ශනා භාවනා නම් වෙයි. මේ මහා විදර්ශනා භාවනාව කරනු කැමැති පින්වතුන් පළමුවෙන් පංචස්කන්ධය පිළිබඳ දැනුම ඇති කරගත යුතුය. පංචස්කන්ධය විස්තර කර ඇති පොත් බොහෝ ඇත්තේය. අප විසින් සම්පාදිත චතුරාර්ය සත්‍ය නැමැති ග්‍රන්ථයේහිද පංචස්කන්ධය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ඇත. සංස්කාර යනුද පංචස්කන්ධයට අයත් රූප ආදී ධර්මයන්ට කියන නමකි. කර්ම ආදී ප්‍රත්‍යයන් නිසා ඇතිවන බැවින් රූපාදීන්ට සංස්කාරයයි කියනු ලැබේ. පංචස්කන්ධයට අයත් ධර්ම නාම රූපයයි දෙකොටසකට බෙදා දී විවහාර කරනු ලැබේ. රූපස්කන්ධය රූප නම් වෙයි. වේදනා සංඥා සංකාර විඥාන යන ස්කන්ධ හතර නාම නම් වෙයි. මේ විදර්ශනා විස්තරයේ පංචස්කන්ධය යන වචනයද නාම රූප යන වචනයද සංස්කාර යන වචනයද ඒ ඒ තන්වල යෙදෙනු ඇත. ඒ වචනවලින් කවරක් යෙදුනද අර්ථ වශයෙන් ඒවායේ වෙනසක් නැති බව සැලකිය යුතුය. මේ භාවනාව කිරීම පහසුවනු පිණිස එහි මුලපද 40 පාඩම් කරගත යුතුය. ඉක්බිති මේ පොත කියවා භාවනා පද එකින් එක විස්තර වශයෙන් තේරුම්ගෙන පිළිවෙලින් සිහි කරනු. භාවනා පද 40. පළමු පහ. අනිච්චා, දුක්ඛා, රෝගා, ගණ්ඩා, සල්ලා. දෙවන පහ. අගා, ආබාධා, පරේ, පලෝකා, ඊති. තුන්වන පහ. උප්පද්දවා, බයා, උපසග්ගා, චලා, පහංගු. හතරවන පහ. අද්දූවා, අථානා, අලේනා, අසරණා, රිත්තා. පස්වන පහ. තුච්ඡා, සුඤ්ඤෝ, අනත්තා, ආදීනවා, විපරිණාම ධම්මා. හයවන පහ. අසාරකා, අගමූලා, වදකා, විභවා, සාසවා. හත්වන පහ. සංකතා, මාරාමිසා, ජාති ධම්මා, ජරා ධම්මා, ව්‍යාධි ධම්මා. අටවන පහ. මරණ ධම්මා, ශෝක ධම්මා, පරිදේව ධම්මා, උපායාස ධම්මා, සංකිලේසික ධම්මා.